අපිට ඉල්ලීම් තිබෙනවා අත් වශයෙන්ම රාත්‍රී කාලේ ඉඩ අරින්න මේවා බලන්න අපිට ඉඩ දෙන්න කියලා තියෙන නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි වන අලිත් එක තියෙන ප්‍රශ්නේ. දැන් අපි ඒකට සූදානම් වෙනවා. හදාගෙන යනවා රාත්‍රී කාලේ ඉඩකඩ දෙන්න කෙසේ හෝ වේවා ලෝක සංචාරයේ දින නිමිත්තෙන් අපි පාන්දර 5ට විතර සීගිරිය බලන්න සූර්යාලෝකය දාව බලන්න ඉඩකඩ සලස්සනවා. ඒ වගේම අපි සිය දෙනෙකුට සිහි වටන පළක නොමිලේ ලබා දෙනවා සීගිරිය පිළිබඳ. සහ විශේෂයෙන්ම අපි තන වැඩමුළුවක් හැටියට පුරාවිද්‍යාවේ තියෙන වටිනාකම සංස්කෘතික පත් ආරක්ෂා කර ගැනීමේ වටිනාකම පිළිබඳවත් දේශ විදේශ අයට දැනුවත් කරන්නත් අපි බලාපොරොත්තු මුළු ලංකාවේම ඒ ලෝක සංචාරක දිනේ නිමිත්තෙන් අපි වැඩසටහන මේ වර්ෂේ ක්‍රියාත්මක කරනවා.